ඇත ආකාසි උබෙක් වේලා පෙම්බැන්ද ගිය ගයා පියමන්න ඔබ එක සිතිජය සොයා එනවාද මගේ මීරියේ මීරානනේ ඔබ කිව් කතා මගේ හිත පුරාලිය වුණා මගේ හද පුරා මගේ දිවි තෝරා ඔබ ළඟම රැඳෙමි සදා වාගේ ඔබේ රූපැවිලා හිරු සඳුට හෝරා තුරුලට වීලා මීරානනේ ඔබ කිව් කතා මගේ හිත පුරාලිය වුණා මගේ හද පුරා මගේ දිවි තෝරා ඔබ ළඟම රැඳෙමි සදා පාත මගේ ලෝකය පුරා බෙරුම් පුරමි සාදා මගේ දිවිය කිතුරා මීරානනේ ඔබ කිව් කතා මගේ හිත පුරාලිය වුණා මගේ හද පුරා මගේ දිවි තෝරා ඔබ ළඟම රැඳෙමි සදා ඇත ආකාසෙ ඔබ එක් වේලා පෙම්බෙන්ද ගිය ගයා පියමන්න ඔබ එක් සිතිජ සොයා එනවාද මගේ මීරියේ මීරානනේ ඔබ කිව් කතා මගේ හිත පුරාලිය